ගිනිඅවියකුත් සමග වාහන දෙකකින් ඇවිල්ලා මෙහෙම හරස් කරලා මග අහුරන්න හිටි කණ්ඩායම කවුද, කාගේ අයද, ඒ වගේම මේ සඳහා තිබුණ හයිය මොකද්ද, මෙතරම් දෙයක් කිරීමට කියන එක මට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා ආරක්ෂක අංශ විසින් පරීක්ෂණයක් පවත්වා මේ පිළිබඳව සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. මොකද මේක හරි ගැටලුවක් වෙලා තියෙනවා. තර්ජනය කිරීමේ දුරකථන ඇමතුම් වෙනවා.